ගංගුලක්ම් අද වියලිලා සඳ තනි වෙලා හසේ ඉරු තනි වෙලා උතුරා ගැලු ගංගුලක් අද වියලිලා ගැයු ගීවල් අද නැති වෙලා